بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් لا أقسم بيوم القيامة ولا أقسم بالنفس اللوامة أيحسب الإنسان أن لن نجمع عظامه بلى قادرين على أن نسوي بنانه بل يريد الإنسان ليفجر أمامه يسأل أيان يوم القيامة قيامت دينيه مت ديورمين අධික ලෙස නිරතුරුව දොස් පවරන ආත්මාවන් මත දිවුරමින් මිනිසා මරණයට පත් වූ පසු තම අස්තීන් නැවත කිසිවිටක අපි එක් රැස් නොකරන්නෙමු යයි සිතන්නේද? එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා අප මනා ලෙස නැවත සැකසීමට ශක්තිය ඇත්තෝ වෙමු. නමුත් තමා අනාගතයේ වැරදි කිරීමට මිනිසා ප්‍රිය කරයි. ඔහු කියාමත් දිනේ කවදාදැයි සමච්චලයකින් විමසන්නේය. فإذا برق البصر وخسف القمر وجمع الشمس والقمر يقول الإنسان يومئذ أين المفر كلا لا وزر إلى ربك يومئذ المستقر ينبأ الإنسان يومئذ بما قدم وأخر بل الإنسان على نفسه بصيرة ولو ألقى معاذيره لا تحرك به لسانك لتعجل به إن علينا جمعه وقرآنه මිනිසුන්ගේ බැල්ම ඇස් පුදුමයෙන් හා බියෙන් තැතිගන්නා විට තවද චන්ද්‍රයාහි ආලෝකය අඳුර වී යන විට තවද සූර්යයා හා චන්ද්‍රයා එකතු කරනු ලැබුව විට එදින ගැලවි දිව යාමට වූ ස්ථානයක් කොතනදයි මිනිසා විමසයි. තත්වය එසේ නොවේ. එහිදී ලැබුම් ගන්නට කිසිම ස්ථානයක් නොතිබේ. එදින නුඹගේ පරමාධිපති ආනන් වෙතම ගැත්තන් අවසානයේ ලැබුම් ගන්නා ස්ථීර වූ ස්ථානය ඇතේ. එදින මෙම මිනිසා ඔහු පෙර කළ දෑද පසුව කළ දෑද දැනුම් දෙනු ලබන්නේය. විනිශ්චය දිනේ තමන් මිදීමට මිනිසා තමාගේ නිදහසට කරුණු පැහැදිලිව ඉදිරිපත් කළද ඔහු තමන් ගැන මනවින් දැන සිටින්නේය. එනම් ඔහු තමන්ට විරුද්ධව සාක්ෂි වශයෙන් තමාම සිටින්නේය. නුඹ එය එනම් අල් කුර්ආනයේ කටපාඩම් කිරීම ඉක්මන් කර ගැනීම පිණිස එමගින් නුඹගේ දිව නොසලවන්න. සැබවින්ම එය එනම් නුඹේ සිතේ කිසිම කොටසක් හෝ මග නොහැරී යාමෙන් එක් රැස් කිරීමද එය පාරායණය කරවීමද අපගේ කාර්යභාරය වන්නේය. فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ وَتَذَرُونَ الْآخِرَةَ وُجُوهٌ يَوْمَئِذٍ نَاظِرَةٌ إِلَى رَبِّهَا نَاظِرَةٌ وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ وَقِيلَ مَنْ رَاقٌ وَظَنَّ أَنَّهُ الْفِرَاقُ وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ إِلَى رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ එය අප පාරායනා කළ විට එම පාරායනය නුඹ අනුගමනය කරව. පසුව එය නුඹේ මුවෙන් පැහැදිලි කිරීමය අපගේ කාර්යභාරය වන්නේ. තත්වය එසේ නොව. එහෙත් නුඹලා හදිසි යමක් එනම් හදිසියෙන් විනාශවන තම ලෞකික ජීවිතයට ආදරය කරන්නෙහුය. තවද එලොව ජීවිතය අතහැර දමන්නේය. එදින සමහර මුහුණු නැවුම්ව පවති. එදින ඒවා පරමාධිපති ආනන් දෙස බලමින් සිටිති. එදින යම් මුහුණු දුකට පත්වෙමින් වර්ණය වෙනස් වී ශෝකාන්විතව තිබේ. කොඳු ඇටය බිඳ දමන සිදුවීම් එනම් දරුණු විපත් ඒ වාට එනම් එම මුහුණු අයිතිකරුවන් හට ඇති කරවනු ලැබේයි ස්ථීරවම විශ්වාස කරයි. තත්වය එසේ නොවේ. නුඹ විනාශ වී යන ලෝකය ආදරය කිරීමෙන් වැළකී සිටින්නවු නොවේ. ප්‍රාණය උගුරු දණ්ඩට ළඟා වූ විට ප්‍රතිකාර කරන්නා කවරෙකුද යන්න ඔහු වටා ඇති ඥාතීන් විසින් විමසනු ලැබුව විට මරණාසන්නයේ සිටින ඔහු ඥාතීන් ලෞකික සම්පත් යනාදීන් වෙන්වීම එයමයයි ස්ථීරවම සිතයි. එම අවස්ථාවේ ඔහුගේ කෙණ්ඩය කෙණ්ඩය සමග පැටලේ. එදින සියලුම මිනිසුන් ඇදගෙන යනු ලබන්නේ නුඹේ පරමාධිපතියා වෙතමය. فلا صدق ولا صلى ولكن كذب وتولى ثم ذهب إلى أهله يتمطى أولى لك فأولى ثم أولى لك فأولى أيحسب الإنسان أن يترك سدى ألم يك نطفة من مني يمنى ثم كان علقة فخلق فسوى فجعل منه الزوجين الذكر والأنثى أليس ذلك بقادر على أن يحيي الموتى أهمية إنام دوت مهورية සත්‍යයයි ප්‍රකාශ කළේද නැත, විශ්වාස කළේද නැත, සලාතය ඉටු කළේද නැත. එනමුත් ඔහු අල් කුර්ආනය හා විනිශ්චය දිනය අසත්‍යයයි ප්‍රකාශ කර පිටුපෑවේය. පසුව ඔහු තම පවුල දෙසට උඩඟුවෙන් ගියේය. ප්‍රතික්ෂේපකයිනි, නුඹ වැනසී යාමට ඉතාමත් සුදුස්සෙකු වන්නේය. එසේය, නුඹ වැනසී යාමට ඉතාමත් සුදුස්සෙකු වන්නේය. මිනිසා කිසිම ප්‍රශ්න විමසීමකින් තොරව නිකරුණේ අතහරිනු ලබනු යැයි සිතන්නේද? ඔහු ගර්භාෂය තුල හලන ලද ශුක්‍රාණු බිඳුවක් ලෙස නොසිටියේද? පසුව ඔහු ගර්භාෂයේ ඇලී ඇති දෙයක් ලෙස සිටියේය. පසුව අල්ලාහ් ඔහුව මවා හැඩගැස්ුවේය. පසුව එයින් පුරුෂ ස්ත්‍රී යන යුගල ඇති කළේය. මෙලෙස සැලසුම් කළ අයුරින් මැවීමේ හැකියාව ඇති අල්ලාහ් වන මොහු මරණයට පත් වූවන්ට ප්‍රාණය දීමට ශක්තිය ඇත්තෙකු නොවන්නේද?